සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං ඒනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වාන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සන්දිවාච රන්තෝ ච නිච්ඡං බුද්ද ගතා සතේති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්සරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි මරිණවැලෙහි සම්බුදාලප විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහන මේ වර්ෂයේහි 2025 වර්ෂයේහි බුද්ධ වර්ෂ ගතවමින් 2569 වෙනි බුද්ධ වර්ෂය නිමිති කරගෙන වෙසක් පොන් පොහොය දිනය වෙනුවෙනුයි පින්නතුණද හැම දිනෙකම සිල් සමාදන් වෙලා සිටින්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ පින්නතුන් ජීවිත කාලයක් පුරා සිදු කළා වූ සියලු කුසල ආනිසංසයනොත් අද මේ උතුම් පොහොය දිනය පදාත්ම සඵල කරගෙන ඔබේ හිතේ කුසල චේතනා දිනු කර ගන්නට හැකි නිරෝගී සම්පන්න වාසනාවන්ත දිනක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙසක් පොන් පොහොය දිනය කියලා කියන්නේ පින්නතුනි බෞද්ධයන් වශයෙන් අපට තියෙන උතුම්ම පොහොය දිනය. උතුම්ම දවස අපි තාම කුඩා කාලේ ගත්තත් පින්නතුනි අපේ සිහිපත් වෙන වෙසක් දවස එනකොට නේද? කොයිතරම් ප්‍රසන්න සීලයෙන් හැඟීමක් අපට තිබුණේ. වෙසක් පොඩුවක් හදන්නට ඕන, පොල්තෙල් පහනක් දල්වන්නට ඕන, ගෙදර සරසන්න ඕන කියන හැඟීම අපේ හිතේ තිබුණා. අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද ඉක්මනවා සමගම අපේ හිතේ තිබුණු ලොකුම සිහිනය වෙසක් පොය හොඳට සමරන්න. ඉතින් හරියම ප්‍රසන්න සීලයේ හැඟීමෙන් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් අපේ වෙසක් පොය සමරපු අය. ඉතින් මේ කුඩා කාලේ අත්දැකීම සමග ඔබ ලෝකයේ බොහෝ දුර ගමනක් ආපු අය. ඔබ ඉදිරිච්ච මාතෘභූමියෙන් යන්න පුළුවන් කෙළවරේම තියෙන ඩෙස්ටිනේෂන් එකට ඔබ ඇවිල්ලා ඉන්නේ. ඔබේ යාවේ අධ්‍යාපනය සොයාගෙන, ආර්ථික සුරක්ෂිතතාවය සොයාගෙන එයාපු ගමනේදී ඔබ හුඟක් වාසනාවන්තයි. එයාපු ගමනේ ඔබට ලෝකයේ වටිනාම දේ මුණ ගැහුණා. සද්ධර්ම මුණ ගැහුණා. ඒ සද්ධර්මයේ ලබා ගන්න පුළුවන් හොඳ ප්‍රදේශයක්, ප්‍රතිරූප දේශ වාසියක් ඔබ ලබා ගත්තා. බලන්න පන්සල වටේ ටිකක් ඇවිදගෙන බලන්නනේ කොච්චර ලස්සනදනේ. ඒ අවස්ථාව පිනතින බොහෝ දෙනාට ලැබෙලා නැහැ. ඔබ යතින් වාක් පින්වන්තයි, වාසනාවන්තයි, දුර්ලභ කෙනෙක් කියලා ඔබ වාසතුරටපත් වෙන්න. වත්තේ තියෙන ලස්සන වගේම ඔබේ හිතත් ලස්සනට තියා ගන්න අද දවස. අද දවස විතරක් නෙවෙයි. අද දවසේ ඇති කර ගන්නා වූ මේ නැවුම් පිරිසිදු මානසිකත්වයේ ඊළඟ වෙසක් පොය දවස එනකම් හිතේ තියා ගන්නට ඕන. එහෙමනම් තමයි අද දවසේ අපි නියම ප්‍රතිඵල ගන්නවා වෙන්නේ. ඉතින් ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන අපේ ස්වාමීන් වහන්සේලා වාක් මහන්සිය වෙන ඔබට මේ පරිසරය ලස්සනට හදලා දෙන්න. මේ පහසුකම් ටික ලබා දෙන්න වාක් කැප වෙනවා. අනේ කැපවීමට කරන කෘතඥතාවය තමයි පින්නතුනි ඔබ මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඔබේ හිත වාහ පිරිසුදු කර ගන්නට ඕන. ඒ වගේම මේ පොහොය දවසේදී වැඩසටහනක් කරලා යනවත් එක්කම ඔබේ අදිස්ථානයක් ඇති වෙන්නට ඕන. ඊළඟ පොහොය දවසේදී ඔබේ තම යාළුවෙක් හරි ඥාතියෙක් හරි එක්කරගෙන එනටත් හිතේ අදහසක් තියාගෙනම මෙතනින් පිට වෙන්නට ඕන. එහෙමනොත් තමයි ඔබ ඇත්තටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ආයෙ වෙන්නේ. අද විශේෂයෙන්ම වෙසක් පොහොය දිනයේ සමරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා කීපයක් අප සමරනවා. සාරසංඛ්‍ය කල්පලක්ෂයක් දාන ආදී පාරමිතා පුරපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සිය සංසාරික ගමන් මගෙහි අවසාන ජීවිතයට පත්වෙච්ච දවස උපත ලැබපු ස්ථානය. උන්වහන්සේ ලෝකේ බලන්න පුළුවන් වැදගත්ම දේවල් ඉපදෙන්න ඕන කාලය, ඉපදෙන්න ඕන රට, ඉපදෙන්න ඕන ප්‍රදේශය, ඉපදෙන්න ඕන කුලය, ඉපදෙන්න ඕන අම්මගේ කුස මොකක්ද කියලා කලින්ම තීරණය කළා. උන්වහන්සේ අවසාන වතාවට ඉපදෙච්ච දවස අද වසර 35දී සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දවස අද ඒ වගේම උන්වහන්සේ අවුරුදු 80ක ජීවන ගමන් මග නිමාට පත් කළා. සසර නැවත නූපදින ආකාරයට අවසන් වතාවට නෙත්ක තියාගත්තු දවස අද දවස. මෙන්න මේ වෙසක් පොන් පොහොය දිනේදී අප විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයි සිහිපත් කරගන්නට ඕන පින්නතුනි. සුපබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං බුද්ධ කතා සති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිහිපු සිහිය නිතර පවත්වනවා නම් බුදු ගුණ සිහිපත් කරනවා නම් ඒ කෙනාගේ හිත හරිය ලස්සනයි. ප්‍රසන්නශීලීව අවදිවෙච්ච කෙනෙක් නැගිටිච්ච කෙනෙක් විදියට ධර්මයේ සඳහන් කරනවා නිතර බුදු ගුණ වඩන කෙනා. බුද්ධ ඥානසති භාවනා වඩන කෙනා. අප නිතර සඳහන් කරන ඉතිපිසෝ පාඨයේ තියෙන නවරහදී බුදු ගුණ වලින් එක බුදු ගුණයක් හරි නිතර වඩන්න පින්නතුනි. හිතේ ලොකු කුසලයක් දින වෙනවා. හිත ලස්සන වෙනවා. හිත ප්‍රසන්න වෙනවා. අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයක් විතර සිහි කරන්න. විශේෂයෙන් අද දවස පුරාම පින්නතුනි ඒ නවරහදී බුදු ගුණ වලින් ඔබ වඩාත්ම කැමති ගුණය අද දවස පුරාම වඩන්න උත්සාහ කරන්න. අරහං බුදු ගුණය, සුගත බුදු ගුණය, ලෝකවිදු, සම්මා සම්බුද්ධ ආදී මේ එක බුදු ගුණයක් පුලුවන් තරම් සිතින් සිතමින් අද දවස ගත කරන්න. අප වෙනුවෙන් පින්නතුනි යම් කෙනෙක් ලෝකයේ කැපවීමක් කළා නම් ඒ ඉහළම කැපවීම කරපු කෙනායි අද අප මේ සිහිපත් කරන්නේ. අප වෙනුවෙන් වඩාත්ම ජීවිතය කැපවීම කළේ අපේ අම්ම තාත්තා දෙන්නා. හැබැයි ඒ අම්ම තාත්තා දෙන්නා අප වෙනුවෙන් උදව්පකාර කළේ අප මව කුසේ පිළිසින ගතට පස්සේ. හැබැයි අප ඉපදෙන්න කල්ප ගානකට කලින් අනාගතයේ පහළ වෙන අප වෙනුවෙන් S is මස්ලිය දන් දීලා කිසියම් කෙනෙක් පරිත්‍යාගයක් කරා නම් ඒ තමයි අප සරණ ගියපු අපේ සාසරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දීපංගර පාදමූලයට එන අවස්ථාවේදී අරහත් භාවය සඳහා රහත් වීම සඳහා සියලු පාරමිතා සම්පූර්ණ කළ තිබුණි. උන්වහන්සේට එදා දීපංගර බුදුරජාණන් වහන්සේගේ සමීපයේදී රහත් භාවයට පත් වෙලා සසර ගමන කෙලවරට පත් කරන්න තිබුණා. ඒ අතටපත් නිවන අත්හැරලා අනාගතයේ පහළ වෙන ඔබත් මාත් වෙනුවෙන් අපමණ සත්වයන් දුකෙන් නිදහස් කරලීමේ අදහසින් නැවත උන්වහන්සේ සසර ගමනට බැසගත්තා. සසර කතරට බැසගත්තා. අන්නේ බැසගත්තු මොහොතේ පටන් සාරසංඝ කල්පලක්ෂයක් අප වෙනුවෙන් කැපවීම කළා. එදා උන්වහන්සේ දීපංගර පාදමූලයේ දක්වා කිසියම් දුකක් වින්දනම් ඒ සියලු දුක් වින්දේ උන්වහන්සේගේ කෙලෙස් වල අඩුපාඩු නිසා. හැබැයි උන්වහන්සේ එතෙන් පටන් ගත වුණු සාරසංඝ කල්පලක්ෂයේ පුරා කිසියම් දුකක් වින්දනම් ඒ දුක වින්දේ කවුරු වෙනුවෙන්ද? ඒ දුක වින්දේ කිනුත් අප වෙනුවෙන්. එක හොඳට තමන්ගේ හිතේ තියාගන්න. සෝ සාගරයේ ජල දෙකන් රුධිරන් අදහසි උන්වහන්සේ පාරමිතා පුරණ සමයෙහි මහා සාගරයේ ජලයට වඩා සිය ශරීරයේ ලේ දන් දීලා තියෙනවා. සෝ සාගරයේ ජල දෙකන් රුධිරන් අදහසි භූමියෙන් පරාජය කරන් සමදාසි දානන් මේ මහ පොළවේ පස්වලට වඩා සිය ශරීරයේ මස්ලන් මස් දන් දීලා තියෙනවා. මේරූපමාන මදිකාංච සමෝලි සීසං මහා මේරු පර්වතයට වඩා ඔටුනු පලන් හිස් දන් දීලා තියෙනවා. නිකන් සාමාන්‍ය මිනිස්සුගේ හිස් නෙවෙයි. උන්වහන්සේ රජගමට පත් වෙන්න තිබෙන අවස්ථාවලදී රජකුමාරයෙක් වශයෙන් ඉන්න කාලේ දන් දීපු හිස් එකතු කරවතින් මහා මෙරු පර්වතේ වඩා වැඩි කියලා කියනවා. ඒ වගේම කේතාරකාදික තරංග නැ නම දාසි. ආසේ තාරකා වලට වඩා සිය නෙත් දෙක සිය දෑතින්ම උහුටලා දන් දීලා තියෙනවා. අන්න ඒ වගේ පරිත්‍යාගය කරපු උත්මය තමයි අද අප මේ සිහිපත් කරන්න පිණුතුනි. උන්වහන්සේගේ උපත මංගල කාරණයක් වුණා. ලෝකයේ බොහෝ දෙනාට ඒක යහපත පිණිස හේතු වුණා. සුකෝ බුද්ධං උපාදෝ කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ උපත ලෝකයට ශාන්තිය යහපතක්. ඒ වගේම උන්වහන්සේගේ ධර්ම අවබෝධය සම්මා සම්බුද්ධත්වයේ ලෝකයට යහපතක් වුණා, මංගල කාරණයක් වුණා. ඒ අතර පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් මංගල කාරණයක් වුණා. ඒක අපට දුක, අපට සංවේගයක්. මේ අප සමරණේ පින්නතුනි අපේ මංගල කාරණා නෙවෙයි. මේ අප සමරණේ කාගේ මංගල කාරණාද? බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණා. බුදුරජාණන් වහන්සේගේ වෙන්වීම, පිරිනිවන් පෑම අපට සංවේගයක් වුණාට උන්වහන්සේගේ ජීවිතයට ඒක මංගල කාරණයක් වුණා. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ, රහතන් වහන්සේ කෙනෙක්ගේ පරිනිර්වාණය මංගල කාරණයක් විදිහට සලකනවා. උන්වහන්සේ සසර මහා දුක්ඛංගක් දරාගෙන ඇවිල්ලා උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙවෙයි අපමණ සත්‍යයන් වෙනුවෙන් මහත් වූ දුක් වේදනා සිය දෙවරු මත දරාගෙන ඇවිල්ලා ඒ සියලු දුකෙන් උන්වහන්සේ නිදහස් වෙච්ච දවසඳ සසර ගමනේ අවසාන වතාවට net එක පියාගත්තු සෝපදිශේෂ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිණවාට පත් වෙච්ච දවසයි අද දවස. අනේ දවසේදී අප එකතකින් බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය අපි ඉගෙන ගන්නට ඕන. ඒ වගේම සාසන ඉතිහාසය අපි දැන ගන්නට ඕන. අනිත් අතින් බුද්ධ ධර්මයේ බුදුහාඳුර ඉදිරිපත් කරපු දර්ශනය මොකද්ද කියන එක අපි දැන ගන්නට ඕන. ඒ දර්ශනය සම්පූර්ණ පින්නතුනි සතුට සැනසීම ලබන මාවත, දුක නිදහස් වෙන මාවත. ඒක ඉතාම දුර්ලභ කණිවිඩයක්. ඒක මිනිසයන් උනාට විතරක් කෙනෙකුට අහන්න ලැබෙන්නේ නැහැ. ඒක සසර බොහෝ පින් කරලා පාරමිතා පුරලා ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ සද්ධර්මය අපට අහන අවස්ථාව ලැබෙන්නේ. අනේ සද්ධර්මයේ සම්පූර්ණයෙන්ම සන්තුට්ඨියේ පරමන්දනන් කියපු විදිහට ජීවිතයේ ඉහළම ධනෙ වෙච්ච සතුට ලැබීම සඳහායි ඒ ධර්මය දේශනා කළේ. ඒක මේ ජීවිතයේ සතුටට පත් වෙලා අපසස නැවත ඉපදෙනවා නම් ඒ ඉපදෙනාත්ම භාවය සතුටෙන් ගත කරන මාර්ගය. නැත්තම් සම්පූර්ණම දුක නිදහස ලබන සැනසීම තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේශේති. සම්බුද්ධත්වයට අවබෝධයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ අනිත් අයටත් අවබෝධය ලබා දීම සඳහා ධර්ම දේශනා කළා. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේශේති. දාන්ත භාවයට පත්වෙච්ච දැමුණු සිත දමනය කළා වූ බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ සිත දමනය කිරීම සඳහා ධර්මයේ දේශනා කළා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශේති. ශාන්ත භාවයට පත්වෙච්ච සිත කය වචනේ ශාන්ත භාවයට පත් කරගත්තා වූ බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ ශාන්ත භාවය සඳහා ධර්ම දේශනා කළා. ඒ වගේම පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. ක්ලේශ පරිනිර්වාණයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් දුරු කිරීම සඳහා ධර්ම දේශනා කළා. අන්නේ ධම කින තුනේ සම්පූර්ණයෙන්ම සතුට ලැබීම සඳහා දේශනා කරපු ධම. අන්නේ සතුට කියන එක තීරණය වන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රඥාව ලැබීම මත, සම්මාදිට්ඨිය ලැබීම මත. බුදුරජාණන් වහන්සේට අප මෙතරම් ගරු කරන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව නිසා. ප්‍රථම ධර්ම දේශනාවේදී උන්වහන්සේ දේශනා කළේ ඒකයි. උන්වහන්සේට පෙර නොයසු විරුද්ධ ධම්මයක් පහළ වුණා. උන්වහන්සේ සඳහන් කරනවා චක්කු නුදපාදි, ඥාන නුදපාදි, ආදි වශයෙන් පඤ්ඤා නුදපාදි, විඤ්ඤා නුදපාදි, ආලෝක නුදපාදි කියලා. මෙන්න මේ උන්වහන්සේ ලබාගත්තා වූ ප්‍රඥා ලෝකය තමයි ලෝකෙට දේශනා කළේ. උන්වහන්සේට පෙර නොයසු විරුද්ධ ධම්මයක් පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. අන්නේ ප්‍රඥාව පහළ වෙච්ච ගමන්ම දුකේ හට ගැනීම හා නිරෝධය පේනවා. මොකද දුක කියලා කියන්නේ පින්නතුනි. මේ ඇහැට දකින රූපය මේ වෙලාවේ තමන්ගේ ඉදිරිපසේ පේන රූපයක් කියලා හිතුවොත් මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. ඒ දුක ඇති වෙච්ච මොහොතේමයි කියන අපේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ කටිස සම්පාදිත ක්‍රේ ප්‍රාත්මක වෙනවා. එහෙනම් අප ඇහැට පේන රූපය ඇත්තටම නැද්ද? රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ පින්තුනි. රූපේහි සතර මහා භූත රූපවල ස්වභාවය අපි ඇහැ තුලින් කිසියම් විදිහ අවබෝධයක් ලබා ගන්නවා. හැබැයි අපේ ඒක ලබාගෙන ඒක තේරුම් ගන්නේ ඒ ඇසට එන වර්ණ රූපය, අපේ කනට එන ශබ්ද රූපය, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස රූපය, කයට වේදෙන පොට්ටබ රූපය. මේක වර්තමානයේදී ඉන්ද්‍රිය වලට පතිත වෙනවා. ඒක පතිත වෙලා අපි ඒක තේරුම් ගන්න අවස්ථාව වෙන විට ඒ මුල් අවස්ථාවේ අත්දැකීම ඉතුරු නැතුවම නැති වෙලා නිරුද්ධ වෙලා වැය වෙලා ගිහිල්ලා තියෙනවා. අන්නේ වැය වෙච්ච මොහොතක අප යමක් තේරුම් ගන්නවා කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේ දුක්ඛදිටි මනෝවිඥාන කියන අවස්ථාව. එතකොට මේ මොහොතේ ඔබේ ඉදිරිපස ඔබට රූපයක් පේනවා නම්, මේ වෙලාවේ ඔබේ කනින් ශබ්දයක් අහනවා නම්, ඒ දකින්නේ ඇත්තටම චක්කු විඥානේ නෙවෙයි. චක්කු විඥානේ නිරුද්ධ වෙච්ච තැනක වැය වෙලා ගිහපු තැනක අප ඒක අත්විඳින්නේ මනෝ විඥාන අවස්ථාවේ. මෙන්න මේක තේරුම් ගත්තොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක තේරුම් නොගැනීම කියන අවිද්‍යාව. අවිද්‍යාව තුර හිටියොත් ඉදිරිපස පේන රූපේ අපේ හිත බැස ගන්නවා. රූපේ හිත බැසගත්තොත් ඒ රූපයට ආවේණික වෙච්ච ජරා ව්‍යාධි මරණ කියන මේ ස්වභාවයන් මේ ධර්මතාවය අප දුකක් වශයෙන් අපේ ජීවිතය තුළට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මෙතන පින්නතුනි. මේක ලෝකේ කිසිම කෙනෙකුට හිතලවත් හිතාගන්න බැරි දෙයක්. සිහිනකින්වත් හිතාගන්න බැරි දෙයක්. මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරනවා. මෙන්න මේක තමයි දර්ශනය කියලා කියන්නේ. ඒ නිසා අප නිතර නිතරම අපේ හිත ගැන ගවේෂණය කරන්න ඕන. මේ වෙලාවේ මම ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියන කාරණේ. පින්නතුනේ එහෙම හිතුවත් තේරෙයි ප්‍රඥාවෙන් හිටපු අවස්ථාවක් නම් නැම කියලා තමයි හිතේ. හැම වෙලාවෙම අපි අවිද්‍යාවෙන් තමයි ඉන්නේ පින්නතුනේ. අපට යමක් මතක් වෙන හැම වෙලාවකදීම අපි ඉන්නේ කොහමද? වැරදි දෙයක් තියා හීනයක් දැක්කම ඒ හීනෙදි පේන රූපය ඇත්ත කරගෙන ඉන්නේ. ඒ හීනෙදි පේන රූපයත් ලෝකේ කොහේ හරි මේ මොහොතේ තියෙ කියලා අපි හිතන්නේ. ඒක හරියට පේනතුනේ අපි උදේ මෙතෙන්ට එන කලින් කණ්ණාඩි ළඟට ගියානේ. කණ්ණාඩි ළඟට ගිහින් මොන හොඳට බලලා කොණ්ඩේ පියරගෙන තමයි අපි මෙතන ආවේ. අපේ නැවත රූපය මතක් වෙනකොට මතක් වෙන අර රූපය කණ්ණාඩියේ තියෙන රූපය. නමුත් කණ්ණාඩියේ තියෙන රූපේ මේ වෙලාවේ එතන කණ්ණාඩිය නැහැ. ඒක අපි යනකොටම නිර්මාණය වුණා. එතනින් අයින් වෙනකොටම අයින් වෙලා අවසන්. අන්නේ වගේම තමයි පින්නතුනි මේ මොහොතේ හැට පේන රූපය සහ කලින් දැකපු රූප ශබ්දාදිය ඒ වෙලාවෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙලා අප මේ ජීවත් වෙනවා කියන්නේ මනංච පටිච්ච ධම්මේ දුක්ඛදිටි මනවිඥාන කියන අවස්ථාව. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමේ දර්ශනය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අන්නේ අවබෝධ කරගන්නා වූ දහම ලෝකයාගේ දුකෙන් නිදහස් වීම සඳහා දේශනා කරපු උත්මේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අන උන්වහන්සේගේ ඒ උන්වහන්සේගේ ජීවිතය අදාප මේ සමරන්නේ. උන්වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයක් වෙන අති දීර්ඝ කාලයක් අපමණ දුක් ගැහැට වින්දා පාරමිතා පිරුවා. ඒ පාරමිතා උපපාරමිතා විදියට පරමත්ත පාරමිතා විදියට සිය ජීවිත පරිත්‍යාගයෙන්ම දාන සීල නෙකම් ආදී මේ පාරමිතා පිරුවා. අන්නේ පුරලාපු ගමන් මාර්ගක ප්‍රතිඵලයක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. උන්වහන්සේට අප මෙතරම් ගරු කරන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව නිසා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට අපි වඳින්නේ. උන්වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා ධාතු කරඬුවල තියලා වඳින්නේ. උන්වහන්සේගේ ශාරීරික කොටස් විතර නෙවෙයි. උන්වහන්සේ පාවිච්චි කරපු සිවුර කොටස්, බඳ පටිය කොටස්, පාත්‍රයේ කොටස් ධාතුන් වහන්සේ විදියට පටිය ධාතුව කියලා කියනවා, පාත්‍ර ධාතුව කියලා කියනවා, කේශ ධාතුන් වහන්සේලා කියලා කියනවා. මේ දේවල් වලටත් අපි වඳින්නේ උන්වහන්සේගේ ප්‍රඥාව නිසා. ඒ තරක් නෙවෙයි. උන්වහන්සේ වැඩ සිටි විහාරස්ථාන, උන්වහන්සේගේ පහගමනින් වැඩම කරපු තැන්වල තියෙන දූවිලි ටිකටත් අද අප වඳිනවා. ඇයි ඒ වඳින්නේ? ඒ අප වඳින්නේ උන්වහන්සේගේ ප්‍රඥාව නිසා පිනතුනි. අන්නේ ප්‍රඥාව තමයි කිසියම් ප්‍රමාණයකට අපේ ජීවිත තුළ දිනු කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ ප්‍රඥාව දිනු වෙච්ච පමණට අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙනවා පින්නතුනි. අප කොච්චර අධ්‍යාපනය ලැබුවත්, කොයිතරම් අපි ලොකු ගෙදරක හිටියත්, කොයිතරම් ඉහළ රැකියාවක් කළත්, මාසෙට කොයිතරම් ඉහළ වැටුපක් ගත්තත්, අපේ බැංකු පොතේ කොච්චර ඉහළ මුදලක් තිබුණත් පින්නතුනි සැබවින්ම අපේ ඇතර වටිනේ නැහැ. අපේ වටිනාකම බලන්න පුළුවන් අපි මිය ගිහිල්ලා කොච්චර වෙලාවක් අපි ගෙදර තියාගන්නවද කියලා. අපි මිය ගිහිල්ලා පෑ ගානක් යද්දී කතා කරන අපේ ශරීරය ගෙදරින් පිටත් කරනවා. වැරදියක් තබා පින්නතුනේ හවස මිය ගියොතින් ඊළඟ දවස් උදේ වෙනකන්වත් අපේ මේ ශරීරය ගෙදර තියාගන්න අපේ ඥාතීන් සූදානම් නැහැ. අපි අවුරුදු 50ක් 60ක් 70ක් මුළු සේසතම වියදම් කළා. මුළු කාලෙම වියදම් කළ ගොඩනගාගත්තු අපේ දරුවන් ඥාතීන් කිසිම කෙනෙක්. වැඩ දෙයක් තියා අපි මිය ගිහිල්ලා අවසන් කටයුතු සිද්ධ වෙනකන්වත් අපේ මృత ශරීරය අපේ ගෙදර තියාගන්න සූදානම් නැහැ. ඒ තරක් නෙවෙයි අපි මිය ගිහිල්ලා අපේ බස්මාව ශේෂ ටික නැවත ගෙදර ගෙනල්ලා මූර්තියක දාලා අනේ මේ අපේ අම්මා, අපේ අප්පච්චි, අපේ නංගී අක්ක හුඟක් අපට උදව් කළා. අනේ මේ බස්මාව ශේෂ ටික අපේ ගෙදරම තියාගන්න මූර්තියක දාලා කීදෙනේ සූදානම් දෙන්නේ. වැඩ දෙයක් තියා ඒ බස්මාව ශේෂ ටික මොහොතට හෝ ගංගකට දාන දවස් ටිකවත් ගෙදර තියාගන්න සූදානම් නැහැ පිළිතුරු. මේක කාටවත් දොස් කියන්න දෙයක් නැහැ. අපිත් එහෙම කරන අපේ ඥාතින් මේ ගියමත් අපි එහෙමයි කරන්නේ. පිළිතුරු මේකෙන් තේරුම් ගන්න ඕන අපි කොච්චර දැන්ට වටිනවද කියලා. අපේ ජීවිතවලට ඇත්තටම වටිනාකමක් ලැබිලාද තියෙන්නේ? ඕ පිළිතුරු බුදුහාමුදුරුවෝ දේශනා කළේ අන්නේ වටිනාකම දිනු කරගන්න. අපි මිය ගියාට පස්සේ අපේ කෙස් ටික මිනිස්යන් නෙවෙයි දෙවියන් ධාතු කරඬු වල තියලා වඳින මට්ටමට අපි මිය ගියාට පස්සේ අපේ ශාරීරික කොටස් රහතන් වහන්සේ කෙනෙක් විදිහට මිය ගියා නම් ලෝකේ මිනිස්සු ධාතු කරඬු වල තියලා වැඳලා පින් සිද්ධ කරගෙන සුගතිගාමී වෙන මට්ටමට අපේ ජීවිතේ වටිනාකම වැඩි කරලන්ටයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි පිළිතුනි, ඒ බාහිර අයගෙන් ලැබෙන වටිනාකම විතරක් නෙවෙයි, අපට අප ධර්මයේ හැසිරෙනකොට අපට අප ගැනම හිතනකොට සතුටක් පිනතුනි. අපේ ශරීරය ගැන හිතනකොට අපට සතුටක්. මේ ශරීරය පාවිච්චි කළ නේද මම මෙච්චර පින් දහම් කළේ, මෙච්චර සිල් රැක්කේ, මේ තරම් මා සමත භාවනා වැඩුවේ, විදර්ශනා භාවනා වැඩුවේ, මේ ශරීරය පාවිච්චි කළ නේද කියලා බාහිර කෙනෙක් තමට ගරු නොකරත් අපිම පිනතුනි අපේ ශරීරයට ගරු කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ඇඳුමක් ඇඳලා ඒක අයින් කරනකොට ඇඳුම දාගන්න වෙලාවේ ඇඳුම හරි පිරිසිදු ඇඳුම වටිනව නේද? හැබැයි ඇඳුම ගලවනකොට කොහොමද? ඕ ඒක අපිරිසිදු වෙලා ඒක නැවත අපිට අල්මාරියට දාන්න බෑ පින්නතුනි. නමුත් අපේ ඇඳුමේ ධාඩිය තිබුණත් අපිරිසිදු වෙලා තිබුණත් අප ධර්මයේ හැසිරුණා නම් පින්නතුනේ ඒ දවසේ ඇතැම් විට උදේ අල්මාරියෙන් ඇඳුම ගන්න වෙලාවට වඩා වටිනවා ඇඳුම ගලවන වෙලාවේ පින්නතුනේ. අපි පළඳින සෙරෙප්පු දෙක වටින්න ඕනේ පින්නතුනි. අපි යන වාහනේ වටින්න ඕන. අපි පාවිච්චි කරන ජංගම දුරකථනේ වටින්නට ඕන. අපි පාවිච්චි කරන වාහනේ මයිලේජ් එක යන වටිනාකම අඩු වෙන්න බෑ පින්නතුනි. කඩේට වෙලා දැන් විකුණනකොට නම් වටිනාකම අඩු වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි අපට ඒ වාහනේ මයිලේජ් එක වැඩි වෙන්න ඒක කෞතුක භාණ්ඩයක් වෙන්නට ඕන. ඒ ගැන හිතනකොට තමයි සතුටක් ඇති වෙන්නට ඕන. මේ මයිලේජ් එක වැඩි උනේ නිකන් නෙවෙයි. මම පන්සල් ගිහිල්ලා, මම භාවනා පන්ති වලට ගිහිල්ලා, මම සිල් ගන්න ගිහිල්ලා, මම මගේ අම්මට තාත්තට සලකනවා. මම ලෝකේ මිනිසුන්ට පිටිට වෙලා තමයි මේ ගත වෙන වැඩි වෙන හැම මයිල් එකක්ම වැඩි උනේ. මම පින්කම් කරමින් නේද කියලා ඔබට මයිලේජ් එක වැඩි වෙනකොට දුකක් නෙවෙයි තියෙන්නේ නැති වෙන ඕන. සැබවින්ම සතුටක් ඇති වෙනට ඕන. මේක තමයි ධර්මානුකූල ජීවිතයක ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ දර්ශනයත් එක්ක අපේ ප්‍රඥා වැඩි වෙන ක්‍රමය. ඒතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මුණ ගැහුණා නම් ඒ මුණ ගැහිච්ච මොහොතේම බලන්නේ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම බලන්නේ. බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තිබුණා ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියලා. ඒ වගේම ආසියංශේ ඥානය කියලා. ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියලා කියන්නේ මේ තන සංසාර ගමනේදී කොයිතරම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා දිනු කළද කියලා බලන්න. ඒ අතරනුත් විශේෂයෙන්ම උන්වහන්සේගේ තිමිච්ච ඥානයෙන් ස්කෑන් කළා වගේ බලනවා මේ තැනැත්තා සසර කොච්චරනම් ප්‍රඥා ඉන්ද්‍රිය වඩපු කෙනෙක්ද කියලා. සාමාන්‍ය කෙනෙක් නම් මොන ගහනවා බලන්නේ, ඔයා කොයි රටේ කෙනෙක්ද, කොයි ප්‍රදේශෙද ඉන්නේ, එරකියා මොකද්ද, ළමයි කොයි විශ්වවිද්‍යාලවලටද යන්නේ, පාවිච්චි කරන වාහනේ මොකද්ද, ගිහිපු යුනිවර්සිටි මොකද්ද ඕනේ බලන්නේ. බුදුරජාණන් වහන්සේට කෙනෙක් මොන ගහන ගම මොකද්ද බලන්නේ. උන්වහන්සේ ස්කෑන් කළ බලන්නේ අහන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේට තිබෙන ඥාණයෙන් බලනවා මේ තැනැත්තා කොච්චරනම් ප්‍රඥාව සසරේදී දිනු කරපු කෙනෙක්ද. නැත්නම් රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය වැය මෙයා කොච්චරනම් සසරේදී බලපු කෙනෙක්ද, නුවණින් වඩපු කෙනෙක්ද, විදර්ශනා භාවනා වඩපු කෙනෙක්ද කියලා බලන්නේ. ඇතැම්විට ඒ කෙනා රජ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම්විට ඒ කෙනා සිටුවරෙක් වෙන්නත් පුළුවන්. ඇතැම්විට ඒ කෙනා හොඳ බ්‍රාහ්මණයෙක්, හොඳ උගත් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම්විට ගෘහපතියෙක් වෙන්න පුළුවන්. ඇතැම්විට සාමාන්‍ය සුළු සේවකයෙක් වෙන්න පුළුවන්. ඇතැම්විට කිසිම සාක්ෂරතාවයක් නැති අකුරක්වත් කියාගන්න බැරි කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට ධනවත්කම, උගත්කම බලන්නේ මේ ලැබපු සාමාන්‍ය සාක්ෂරතාවෙම උගත්කමෙන් නෙවෙයි, යා සාංසාරික ජීවිතයේදී ධර්මයේ නැමැති පාසලෙහි කොයිතරම් ඉගෙන ගත්තාද කියන කාරණේ. නැත්නම් ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව එයා සසරේදී කොයිතරම් දුරට වඩපු කෙනෙක්ද කියලා තමයි බුදුහාමුදුරු බලන්නේ. අන්න එතනින්නම් තමයි යාට ධර්ම දේශනා කරන්නේ. එනිසා පිනතුනි බුදුහාමුදුරන්ගේ දර්ශනය අපි තේරුම් ගන්නට ඕන. ඒ දර්ශනය අපේ ජීවිත දර්ශනය බවට පත් කරගන්නට ඕන. ඒත් එක්ක හැකිතාක් දුරට අපේ ජීවිතයට මේක එකතු කරගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි බණහන වෙලාවේදී සිහිපත් කරන මේ දහම අපි ටිකෙන් ටික ජීවිතයට පුහුණු කරගෙන සිල් සමාදන් වෙන දවසේදී, සතියේට දවසක්, උදේ හෝ හවස භාවනා කරන වෙලාවක මෙහෙම ටිකෙන් ටික දිනු කරලා අවසානයේ අපි තබන පියවරක් පාසාම ධර්මියත් එක්ක සතිපට්ඨානියත් එක්ක අප ධර්මියත් අනුව ජීවිතයට ගත කරන්නට ඕන. ධර්මියත් සමග ජීවිතය ගත කරන්නට ඕන. අවසාන වශයෙන් පිනතුනි අපි පොතෙන්ද මේ දහම ඇප්ලයි කරන්නේ, භාවිත කරන්නේ. සෝ සතෝ වාස සති, සතෝ පස සති, දීගං වාස සන්තෝ, දීගං අස සාමිති පජානාති කියන මට්ටමෙන් ඇවිල්ලා අපේ හුස්මටම පිනතුනි මේ දහම එකතු වෙන්නට ඕන. එහි ඉහළම ප්‍රතිඵලය තමයි අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමිති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති පස්ස සිස්සාමිති සික්ඛති. ස්කන්ධ පංචකයේ සමුදය බලමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. අපේ පින්වතුනි අවුරුදු 50කට ජීවත් වුණාට ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මේ හුස්ම ගන්න මොහොත. වෙනත් විදිහකින් කියනවා නම් එක හුස්මක් අරගෙන අනෙත් හුස්ම ගන්න මොහොත දක්වා තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හුස්ම ගැනීම දෙක අතර කාල පරාසය තමයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට හරියට අපට දහම ඇතුළු කරගන්න පුළුවන් මොනවද තියෙන්නේ? අපට මුළු ලෝකෙම ජය ගන්න පුළුවන් තියෙනතුනි. අප මේ ලබාගත් ආහු ජීවිතයට උපරිම වටිනකම අපට දෙන්න පුළුවන්. ඒත් එක්කම පින්නතුනි අපි දුකෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි. අප මේ ජීවිතේම සසර නිමාඩ පත් කරගන්න බැරි වුණොත් අප අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ජීවිතය ගත කරන මේ ජීවිත කාලය පුරා අප සිද්ධ කරන බොහෝ කටයුතු සාර්ථක වෙනවා. ජීවිතර කටයුතු, දරුවන්ගේ කටයුතු, අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා කටයුතු මේ බොහෝ දේ අපට සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන්. විතරක් නෙවෙයි පින්නතුනි අපට තනි වුණත් අපට ඊටාම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ ධර්ම පිළිපැදීමෙන් ලැබෙන ඊළම ප්‍රතිඵලය තමයි අපට බාහිර කෙනෙක්ගේ උදව්වක් නැතුව බාහිර කෙනෙක්ගේ පිළිසරණක් නැතුව විතරක් නෙවෙයි බාහිර ඩිවයිස් එකක උපකරණයකවත් ප්‍රතිඵලයක් නැතුව වැඩියක් තියා විදුලිය ආදී මේ බාහිර පහසුකමක්වත් නැති වෙලාවකදී අපේ ජීවිතයේ ඉහළම සතුටින් එන විදිය තමයි ධර්මය තුලින් අපට කියලා දීලා තියෙන්නේ. අද අපේ ජීවිතයේ විදුලිය ගියොත් ඉවරයි ඔක්කොම නේද? වතුර නැති වුණොත් ඉවරයි. වයිෆයි නැති වුණොත් ඉවරයි අපේ ජීවිතේනේ. ඒක තමයි අද අපේ ජීවිතේ. නමුත් පින්වතුනි ඒව නැති වෙලාවක අපට ජීවිතේ යම්කිසි පිළිසරණක් තියෙනවා නම් අන්න ඒක තමයි අප සැබෑ ලෙසම අප ජීවිතයේ ලබා ගන්නා වූ පිළිසරණ උපකාරය. අනේ සඳහා බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ. අන්‍ය ධර්මයේ අනුකූල ප්‍රතිපදාවක් තියෙන්නේ. හරියට මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන ස්වභාවයක් තියෙනවා. අන්‍ය වගේ පින්තුණි අපටත් මේ ආධ්‍යාත්මික ගමන් මඟ මේ ධර්මයේ ටිකෙන් ටික ගැඹුරට යන ධමයක් තියෙනවා. මේක එකපාර ගැඹුරට වෙන්නේ නැහැ. බුදුහාම දේශනා කරනවා න ආධිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියනවා. ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒක ක්‍රමානුකූලව යන ටිකෙන් ටික. හරියට සාගරයේ වෙරළේ පටන් ගැඹුරු දියට ගැඹුරට යනවා වගේ. හැබැයි ගැඹුරට යන්නේ නැහැ. මේ සද්ධර්මයේ නැමැති ශාසනයේ තියෙන ඊටාම වටිනා දේවල් ටික අපට මුණ ගැහෙනවා. මහා සාගරයේ පතුලේ ඊටාම වටිනා දේවල් තැන්පත් වෙලා තියෙනවා. කරන් රෙදි මුතුමැණික් වගේ දේවල්. අන්නේ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක මහා වටිනා මිනිමුදු තැන්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රීතිපාද, පංචේන්ද්‍රිය, පංචබලය, සත්බොධ්‍යංග කියන අරිෂ්ණංග මාර්ගය කියන මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 37 තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයේ තියෙන අසිරිමත් වටිනා නැවුම දේවල්. මේවා මිල කරන්න බැරි වටිනා වස්තුන් පින්නතුනි. ඒ නිසා සද්ධර්මයට බැස ගන්න මොහොතේ පටන්ම අපිට ටිකෙන් ටික ගැඹුරට යන්න පුළුවන් මේ ධර්මයේ සොයාගෙන. අපට ඒ හැකියාව තියෙනවා පින්නතුනි. ඒ හැකියාව ඇති කරගැනීමේ මූලික සුදුසුකම තමයි සුවච කියන ගුණය. ඇක්ටිව් ලිස්නින් කියන එක. We should be gently spoken කියන එක. යමක් කියනකොට සාවධානව ඇසුම් කන් දීමේ සූදානම තමයි ධර්ම මාර්ගයේ මූලික පදනම විදිහට දක්වන්නේ. ඔබ හැමදෙනාට මේ හැකියාව තියෙනවා. ඒ පින තියෙනවා. ඒ කුසලතාවය තියෙනවා. ඒක හැමදෙනාටම ලැබෙන්නේ නැහැ පින්තුනි. දැන් මේ පින තුන වාක්‍ය ගැන කියාගත්තු අය ඉහළ මට්ටමේ රැකියා කරපු අය බොහෝ අධ්‍යයන් තියෙන අය ඒ වුණත් ඔබ ධර්මයේ ළඟදී ඔබේ අනතිමානී ගුණයේ ඇතුව මේ ධම අහන්න ඕන කියන හැඟීමක් තියෙනවා. ධම්මකාමෝ බවං හෝති. ඒ ධර්මයට තියෙන කැමැත්ත නිසාම ඔබේ ජීවිතයේ සියලුම යහපත සිද්ධ වෙනවා පින්නතුනි. අන්නේ ගමන් මඟ ආරම්භයේ පටන් ඊටාම ගැඹුරට යන කම්ම උන්වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. ඒ ගමන් මගේ මූලිකම ලක්ෂණය තමයි ගුණාංගය තමයි කෘතවේදීත්වය, කලගුණ සැලකීම කියන කාරණේ. කලගුණ සැලකීම. මේක සරල කාරණයක් නෙවෙයි පින්නතුනි. මේ කලගුණ සැලකීම මත තමයි ලෝකයේ සියලුම ගුණධම් පදනම් වෙන්නේ. කේවලහිය සබ්බික්කවේ සම්පූර්ණ සබුහමේ යදිදම් කතාඤ්ඤතා කතවේදී කියලා බුදුහාම දේශනා කළා. යම්තා ගුණධම් ලෝක මට්ටමින් තියෙනවා නම් ඒ සියල්ලක්ම තියෙන්නේ කළගුණ සැලකීම කියන ගුණේ මත. බලන්න ඔබ ජීවිතේ කරන හොඳ දේවල් ඕනෑම දෙයක් මතක් කරලා බලන්න. හොඳ දෙයක් කියලා. වැරදි දෙයක් තමයි වාහන හොද හේදීම බලන්න. ගෙදර අතුපතු ගන්න එක බලන්න. අපේ කොණ්ඩේ පීරණ එක බලන්න. ඇඳුම සෝදන එක. රැකියාව හොඳට කරන එක. වෙලාවට රැකියාවට යන එක. වරි පණම් බදුටි වෙලාවට ගෙවන එක. මේ හැමදේම පින්නතුනි කළගුණ සැලකීමක්. අම්මට තාත්තට සැලකීම දක්වා අතර පරාසය තියෙන සියලුම හොඳ දේවල් වල මූලික පදනම තමයි හොයාගෙන ගියාම කලගුණ සැලකීම, කෘතඥතාවයේ gratitude කියන කාරණේ. අද මනෝවිද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. යම්කිසි කෙනෙක් කලගුණ සැලකීම ගුණය හිතට ආපු ගමන්ම ඔහුගේ සම්පූර්ණ මේ physical body එකම වෙනස් වෙනවා කියලා. ඔහු නිරෝගී වෙනවා, ඔහු සුවපත් වෙනවා. ඔහුගේ සියලුම සාර්ථකත්වයන් ජීවිතය ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ඒ නූතන මනෝවිද්‍යාවෙන් හොයාගැනෙද්දී බුදුරජාණන් වහන්සේ වසර 2600කට කලින් අපට දේශනා කරනවා කේවලාහේ සා බික්කවේ සත්පුරුෂ භූමියේ යදි දං හතන් යුතා කත වේදී කියලා. All good qualities depend on gratitude කියලා. අපි කොච්චර වාසනාවන්තද බලන්න තියෙනද? අන්නේ කලගුණ සැලකීම පටන් ගත්ත ගමන් ඊළඟට අපට එන්නේ මොකද්ද? දන් දීම කියන කාරණය පරිත්‍යාගශීලී කියන එක. generosity කියන එක. දැඩි ලෝභ කෙනෙකුට කලගුණ සලකන්න බෑ. කලගුණ සලකන කෙනා ලෝභත් නෑ. මෙන්න මේ ගුණාංග දෙකකට අත්වල බැඳගෙන යන්න. අන්නේ දන් දීම පරිත්‍යාගශීලීත්වයේ කියන ගුණාංග ඇති වෙච්ච ගමන්ම ඒක සරලව කරන එක නෙවෙයි, ඒක කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. සක්කච්ඡන් දානන්දේති, සහත්ඡන් දානන්දේති, චිත්තකත්වා දානන්දේති, අනපවිද්දන් දානන්දේති, ආගමන දීප්තිකෝ දානන්දේති කියලා කාරණා පහක් තියෙනවා. සක්කච්ඡන් දානන්දේති, දෙන දේ මනාව සකසල දෙන්නේ. සහත්ඡන් දානන්දේති, සිය දෑතින්ම දෙන්නේ. චිත්තකත්වා දේති, බොහොම ගෞරවයෙන් ඒක දෙන්නේ. අනපවිද්දන් දානන්දේති, ඒ දානෙ නිතර නිතර පුහුණු කරනවා. ආගමන දිට්ඨිකෝ දානන්දේති, කම්පල අදහගෙන ඒ දානෙ දෙන්නේ. කර්මඵල විශ්වාස සහිතව ඒක දෙන්නේ. මෙන්න මේ ලක්ෂණ උපරිම මට්ටමෙන් පවත්වා ගත්ත පමණට ඊළඟට අපට මුණ ගැහෙනවා සුවිශේෂී කාරණයක්. ඒ මොකක්ද? ඒ තමයි කල්යාණ මිත්‍රත්වය අපට ලැබෙනවා. කල්‍යාණ මිත්‍රත්වය ලැබෙන්නේ තමන් දානය පුහුණු කරන පමණට. හැබැයි වරදා කියන ගන්නේ මේකෙන් කියන්නේ හුඟා දේවල් දන් දෙනවා කියන එක නෙමෙයි කියන්නේ. අපි දෙන්නේ සාමාන්‍ය බත් හැඳක් වෙන පුළුවන්, විස්කෝතුවක් වෙන පුළුවන්. අපිට පුළුවන් කම්පමණින්. හැබැයි ඒක දෙන්නේ ගෞරවයෙන්, දෑතින්, මනාව සකසලා, කම්පර අදහගෙන ඒක නිතර නිතර පුහුණු කරන දෙයක් වෙන්නට ඕන. අන්නේ දෙක අපේ මේ ගුණාංග ටික පිනතුනි සම්පූර්ණම දිනු වෙන්නේ අප ඇසුරු කරන අයත් එක්ක. අප ඇසුරු කරන අය කියන්නේ එකට ළඟ ඉන්න එක නෙවෙයි පිනතුනි. අපි ඇසුරු කරනවා කියලා කියන්නේ අපි දවසට කාගේ දේවල්ද වැඩිපුර අහන්නේ කියන එක. ඒ ඇසුරු කරන කෙනා මිය ගියපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ඇසුරු කරනපු කෙනා අප කවදාවත් දැකපු නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි දවසට වැඩිපුර අහන්නේ කාගේ දේශනාද? අපි දවසට වැඩිපුර කියවන්නේ කවුරු ලියපු කාගේ අනුශාසනාද වැඩිපුර අහන්නේ කියවන්නේ කියන කාරණය තමයි තමන් දවසට වැඩිපුර ඇසුරු කරනවා කියන කාරණය. ඒ විතරක් නෙමෙයි, අන්නේ අහන දේ කියවන දේ එක්ක අපි කොච්චරනම් දවසට ජීවත් වෙනවාද කියන කාරණය. මෙන්න මේක තමයි තමන්ගේ ආශ්‍රය කියලා කියන්නේ. මෙන්න මේක තමන්ට මුණ ගැහෙන්නේ තමන්ගේ ළඟ තියෙන අභ්‍යන්තර ගුණ දහමුත් එක්ක. අපි කැමති පුද්ගලයන් තමයි අපිට මුණ ගැහෙන්නේ. අපි කැමති ඇඳුම් පැනඳුම් ලස්සනට තියාගන්න නම් ඒ වගේ ලස්සන ඇඳුම් අපිට දවසට වැඩිපුර හම් වෙන්න මුණ ගැහෙන්නේ. අපි වැඩිපුර කැමති කොණ්ඩෙ පීරල ලස්සනට ඉන්න අය නම් මූණ ලස්සන තියන් ඉන්න ඒ උපකරණ ආදිය පාවිච්චි කරන අය නම් අපි වැඩිපුර ඇසුරු කරන්නේ ඒ අය. අපි වැඩිපුර ඇසුරු කරන්නේ උපාධි අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් ඒ ඇතම වැඩිපුර ආශ්‍රය කරන්නේ. අපි වැඩිපුර කැමති යාන වාහන ගනුදෙනු කරන නම් ඒ වගේ ඇතම අපි වැඩිපුර ආශ්‍රය කරන්නේ. අපේ කැමැත්ත අනුව තමයි අපේ ආශ්‍රය තීරණය වෙන්නේ. එතකොට තමන් අවංකව බලන්න තමන් මේ අදවන විට වැඩිපුර තමන් කැමති මොහොතද කියලා. අන්නේ ඒ දේ අතරනොත් වැඩිපුරම තමන් කැමති ධර්මයට නම් අන්නේ ධර්මයේ ඉහළම දේවල් තමන්ට මුණ ගැහෙනවා. ඒකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. පුද පූජා පවත්වනංශයක් තියෙනවා, දාන ආදී පින්දහම් කරන පැත්තක් තියෙනවා, සිල් රකින්න පැත්තක් තියෙනවා, විහෙර විහාරස්ථාන හදන පැත්තක් තියෙනවා, සමත භාවනා වඩන පැත්තක් තියෙනවා, විදර්ශනා භාවනා වඩන පැත්තක් තියෙනවා, සතිපට්ඨානය පුහුණු කරන පැත්තක් තියෙනවා. එතකොට මෙන්න මේ පැති වලින් තමන් වැඩිපුරම දැනට කැමති මොහොතද කියන කාරණය මත තමයි තමන් ආධ්‍යාත්මික ඉදිරියට යන්නේ. මෙන්න මේත් එක තමා අර සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන වගේ තමන් ටිකෙන් ටික මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරිය බලා පියවර නගනවා. පින්නතුනි මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධානතම ලක්ෂණයක් තමයි විශේෂයෙන් බුද්ධ කියන වචනේ හරිය ඔබ අහලා තියෙනවා නම් ඔබ අප හැම දෙනෙක්ම බුද්ධ ධර්ම සංඝ කියන පෙරවණ ගැන අහලා තියෙනවා. ඒ පෙරවණේ ගුණ අප දන්නවා. අන්න ඒ මට්ටමට ආවනම් එසැනින්ම අපේ ජීවිතේ ස්ථාවර ඇති වෙන ඕන කාරණයක් තියෙනවා. ඒ දේ මොකද්ද? ඒ දේ තමයි අපේ ජීවිතේ කොයි වෙලාවක කොයි මොහොතක කොයි ආකාරයකට කොයි ස්ථානයකදී මේ ගියත් කිසිම දවසක දුගතිගාමි වෙන්නේ නැහැ කියන විශ්වාසයක් අපේ හිතේ තියෙනට ඕන. අපට කිසිම සැකයක් තියෙන්න බෑ පිනතුනි. කොයිතරම් සංකීර්ණ අනතුරකින් අප මිය ගියත් දුගතිගාමි වෙනවා කියන සැකයක් අපට තියෙන්න බෑ. අපට දැඩි විශ්වාසයක් තියෙන්නට ඕන මම අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන කෙනෙක් කියලා. ඔබ අප හැම දෙනාට මේ හැකියාව තියෙනවා. අපි කාගේවත් අතින් ආනන්තර කර්ම සිද්ධ වෙලා නැහැ. අනිත් මොන අඩුපාඩු සිද්ධ වෙලා තිබුණත් ඒ සියලුම කර්මයන් අපට ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන් වෙනතුනි. ඒ කර්ම චක්‍රය යටපත් කරන්න පුළුවන් ධර්ම චක්‍රය. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ සඳහා අපට තියෙන ඕන මානසිකත්වය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා පුණ්‍ය ගංගා අටක් ගැන. මහා තෙන් උල්පත් අටක් ගැන දේශනා කළා. ඒ මොනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝරත්නයේ සරණ යාම. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවද? ඊළඟට පංචශීලයන කාරණා පහ. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, සොරකම් කිරීමෙන් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා තමන්ට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවාද කියන කාරණා. වෙනත් විදිහකින් කියනවා නම් බුදු දහම සංඝ කියන තෙරුවන පිළිබඳවත් තමා රකින පංචශීලයේ පිළිබඳවත් තමන්ට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවාද කියන කාරණා. මෙන්න මෙතන හිත පිහිටුවාගෙන ඉන්නවා නම් අපි හරියට ගහක් කිසියම් පැත්තකට නැවිලා තියෙනවා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන්නේ නැවිච්ච පැත්තට. අන්න ඒ වගේ අප දවසට වැඩිපුර කාලයක් මෙන්න මේ සමග ජීවත් වෙනවා නම් අපි දවසට කරන්නේ මොකද්ද කියන කාරණේ නෙවෙයි පින්නතුනි. අපි දවසේ පැය 8ක්, 10ක්, 12ක් වැඩ කරනගෙන ඉන්න පුළුවන්. ඒ කොච්චර කායිකව වැඩ කරාද, කොයිතරම් දේවල් වචනයෙන් කතා කළත් ඔබ මනසින් ජීවත් වෙන කුමක් සමගද? ඔබ මේ තෙරුවන සමග නම් ජීවත් වෙන්නේ, ඔබ රකින සීලයත් එක්ක නම් ජීවත් වෙන්නේ, සහ ඒ වගේම තමා දීපු දානයක් ගැන අමතර තාතර සලකපු ආකාරය ඔබට දවසට කොච්චර කාලයක් සිහිපත් වෙනවද කියන කාරණේ. තවත් දුරට ගියාට පස්සේ පේනතුනි වඩාත්ම ස්ථාවර වෙන නම් මේ ආධ්‍යාත්මික ගමන අප සමත භාවනා කමඨහනක් නිතර පුහුණු කරන්න ඕන. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය ආදී මෙන්න මේ භාවනා කමඨහනක් මුලදී එක විනාඩියෙන් පටන් ගන්න ඕන අපි. විනාඩිය දෙක තුන ආදී වශයෙන් ටිකෙන් ටික පුහුණු කරන්න ඕන. මෙහෙම ගිහිල්ලා අපට මේ ලෝකයේ කරන ඉහළම කුසලයක් මොන ගහනවා? ඒ තමයි මෙත්තා චේතෝ විමුක්තිය කියන කාරණය. සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන කාරණය. මෙන්න මෙතන තමන්ගේ හිත වැඩිපුර කාලයක් රඳවා ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒක මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි. ධර්ම ශාලාවේ ඇස් දෙක පියාගෙන සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන එක විතරක් නෙවෙයි පින්නතුනි. වචනයක් කතා කරනවා නම් හැම මොහොතෙම සිහියෙන් ඉන්න මම මේ වචනේ කතා කරන්නේ මෛත්‍රියෙන්ද කියන කාරණය. ඒකට කියනවා මෙත්තා සාගත වචීකරණය කියලා. ඒ විතරක් නෙමෙයි කයින් යමක් කරනවා නම් ඒක බලන්න මම මේ කයින් කරන්නේ මේක මෛත්‍රී සාගතවද මෙත්තා සාගත කාය කර්ම කියන කාරණය. තේන තුනි කෙනෙක් ඇසුරු කරනකොට බොහොම ඉක්මනින් මේක තේරුම් ගන්න පුළුවන්. යා කොයිතරම් මෛත්‍රිය පුහුණු කරන කෙනෙක්ද කියලා යා කතා කරන විදිහ තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ දන්න කෙනෙකුට. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපිට තේරුම් ගන්න පුළුවන් යා කොච්චර සැනසීමෙන් ඉන කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ කෑ දේශනා කළේ යන්තං සන්තං පදං අවිසමෙච්ච සබ්බේ සත්තා බාඳු සුගතත්තා. යම්කිසි ශාන්ත පදය සැනසීමක් නිවීමක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කෙනා විසින් සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන මෙන්න මේ මෛත්‍රී සාගත සිටුවිල්ල නිතර නිතරම වඩන කියලා. පින්නතුනි තමන්ගේ මානසික සුවය වේගෙම වැඩි වෙන ආකාරය තමට දැනගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි යම් කිසි කෙනෙකුට ලෞකික වශයෙන් තමන්ගේ ලෞකික කුසලයේ දිනු කරගන්න පුළුවන් වේගවත්ම ක්‍රමය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. සමහරට අපි ජීවිතය අපල කාලයක් වෙනවා ආදී වශයෙන් අපි කියනවනේ දැන් වේලපත් කඩේ හොඳ නෑ මේ දවස්වල කියලා එහෙමනේ. අපි නොයෙක් විදිහේ පින්කම් කරනවා බෝධි පූජා ආදිය කරනවානේ. පින්නතුනි මෙන්න මේ අඩුව පුරව ගන්න මේ තමන්ගේ ස්පිරිචුවලිටි එක රීෆිල් කරගන්න තියෙන හොඳම දේ තමයි මෛත්‍රී භාවනා. ඒක අපල වැඩි වෙලා කේන්දරයේ ඉහළටම අපල වැඩි වෙනකන් ඉන්න එපා පින්නතුනි. වේලාසනින් වැඩේ පටන් ගන්න. මෙත්තා සාගත මනෝ කර්මය, මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වාචික කර්මයත් එක්ක නිරතුරුව ඉනුස්සා කරන්න. එහෙම ඉඳලා යමක් තමන්ගේ ජීවිතේට කරදරයක් එනවා නම් කල්පනා කරන්න මේ මට එන්න තියෙන කරදරේ ඉතාම අඩුවෙන් මේ ආවේ කියලා. අතක් තුවාලමක් හිතන්න මේ අත කැපිලා යන තියෙන කර්මයක් තමයි තිබුණේ මේ තුවාලවල බේරුණා කියලා. එක පාදයක් කපන සිද්ධ වුණා නම් හිතන්න මේ පාද දෙකම කැපෙන තියෙන අනතුරක් තිබුණේ මේකෙන් බේරුණා කියලා. වාහනේ එළියට ගන්නකොටම ගෙදර ගේට්ටුවේ හැප්පුණා නම් හිතන්න මේ එළියට ගිහිල්ලා කෙනෙක් ගියේ හැප්පෙලා උසාව යන තිබුණේ මේක. මේ ගෙදරම ගේට්ටුවේ හැප්පෙලා බේරුණා කියලා හිතන්න. තමන් උපරිම වශයෙන් කර්ම කරන්න බුදුදම සංඝ කියන තෙරුවන සරණ ගිහිල්ලා පංචශීල ආරක්ෂා කරමින් මෛත්‍රී සාගතව නිතර ඉන්න. එහෙම ඉඳලා යම් කිසි කරදරයක් වෙනවා නම් හිතන්න ඒක ඊටාම සතුටෙන් බාර ගන්න. ඒ මට වෙන තිමිච්ච අවම දේ තමයි මේ උනේ කියලා. ඒක ඊටාම ඉහලින් වෙන තිමිච්ච කරණිය මගේ තියෙන කුසලය නිසා මගේ තියෙන මේ ධර්මානුකූල ජීවිතය නිසා මට මේක අඩුවෙන්ම උනේ කියලා හිතන්න. මෙන්න මේක තමයි සුභවාදීව හිතනවා කියලා කියන්නේ. මොනවාක් හත්ම නොකර නිකන් ඉඳලා සුභවාදීව හිතන එක නෙවෙයි පිස්නතුනි. තමා ඉහළම කුසලයේ කරන ගමන් ජීවිතේන අත්දැකීම් වලට සතුටින් මුහුණ දෙන්න පිස්නතුනි. ඒ සතුට අද දවසේ සන්තෝෂයෙන් ඉන්න. සතුට අද නෙවෙයි හෙට කියලා හිතන්න එපා. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. අද දවස තමයි මගේ දවසේ ලස්සනම සතුටෙන් ඉන්න දවස කියලා හිතන්න. මේ පන්සලට ආවත් විශේෂයෙන් සීල්ගත්තු දවසේදී පින්නතුනි කතාව මුවා කඩු කරලා නිතර මෛත්‍රී කමඨහනක ඉන්න. නිතර බුද්ධානුස්සතිය වඩන්න. එහෙම නැත්නම් අඩු ගන්න පන්සල වටේ ඇවිදලා හරි එන්න. මග්ගස්තික බලලා, බෝධිණ වහන්සේ පැත්ත බලලා, අටවිසි ප්‍රතිමා වහන්සේ බලලා, බුද්ධ පූජා තියපු ආකාරය බලලා, රන්වැට ආසෙන් බෝධිය දිහා බලලා සතුටු වෙලෙන්න පින්නතුනි. මේ තාම ලස්සන විහාරස්ථානයකට ඔබට එන්න මේ ලැබිලා තියෙන. මම හිතන්නේ මේ රටේම තියෙන ලස්සනම විහාරස්ථාන වෙන්නත් පුළුවන්. ඔබ හුඟක් වාසනාවන්තයි. අනතරින් උපරිම ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙලා හිටියා කියන්නේ අප සුගතිය තහවුරු කරගෙන ඉනවා කියන එක. අන්‍ය සුගතියත් එක්ක ඊට පස්සේ දැවැන්ත වේගයකින් අපි ඊළඟ පියවර යන්නට ඕන පින්නතුනි. අපි මුලින් සඳහන් කරපු ආකාරයට දුකේ හට ගැනීම හා Nirodha කියන කාරණය අප දැනගන්නට ඕන. අද අප මේ සමර වේසක් පොහො දිනේදී බුදුරජාණන් වහන්සේට අප ගරු කරන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව නිසා. උන්වහන්සේ ප්‍රඥාව කියලා අපට දේශනා කළේ මොකද්ද? ඒ තමයි දුක හටගන්නේ කොහමද? දුක නිරුද්ධ වෙන්නේ කොහමද කියන කාරණේ. දුක හටගන්නේ කොහමද? අපි ඇහැට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, නාසයට ගඳ සුවඳක් ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය වලින් යම්කිසි රූපයක් අප සම්බන්ධ වෙන අවස්ථාව විපාක අවස්ථාව කියලා අප කියනවා. අන්නේ අවස්ථාව නිරුද්ධ වෙලා අප යමක් තේරුම් ගන්න අවස්ථාව තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ තේරුම් ගන්න අවස්ථාවේ පින්නතුණි ඒකට පාදක වෙච්ච රූපය ඒ විදියට ලෝකේ කොහෙවත් නැහැ. ඒ අප තේරුම් ගන්න රූපය නිරුද්ධ වෙච්ච රූපයක් තමයි අපි මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නේ. මේ උදාහරණ ගානක් අපිට සඳහන් කරන්න පුළුවන්. අපි වාහනයක් drive කරනකොට නිතරම අපි වාහනේ drive කරන කෙනා බලන්නේ ඉස්සරහා අඩි 30ක් 40ක් 50ක් එතැන් මෙතන අඩි 100ක් ඉස්සරහා බලාගෙන තමයි drive කරන්නේ. අපිට හිතෙන්නේ අපි ඉස්සරහා ඉන්නේ කියලා නේද? හැබැයි අපි ඉන්නේ කොහෙද? අපි ඊට පස්සේ කලින් දැකපු තැන තමයි මේ රෝද හතර උඩ මේ ඉන්නේ. හැබැයි අපිට හිතෙන්නේ නැහැ ඒක. දැන් මේ රෝද හතර උඩ කලින් දැකපු තැනේ මේ ඉන්නේ කියලා අපිට හිතෙන්නේ නැහැ. අපට හිතෙන්නේ තමන් ඉස්සරහ ඉන්නේ කියලා. අපි රැයට විදුලි පන්දමක් අරන් යනකොට අපි එකපාරම බය වෙනවා සමහර සතිය දැක්කොත්. ඒයි බය වෙන හේතුව. ඒ සතාම ඈත කන්දක හිටියොත් අපි බය වෙන්නේ නැහැ. හැබැයි ටෝච් එක ගහන තැන අපි කලබලෙන් යනකොට එතන සර්පෙ හිටියොත් බය වෙනවා. ඒයි බය වෙන හේතුව. අපට හිතෙන්නේ අපි ඉන්නේ අර ටෝච් එකේ එළිය තියෙන ස්ථානයේ ඉන්නේ කියලා හිතෙන්නේ. ඒ සර්පයා ඈත කන්දක ඉන්නව නම් අපි බය වෙන්නේ නැහැ. අපි දන්නේ ඈත ඉන්නේ කියලා. හැබැයි අපි ඉස්සරහා ටෝච් එක ගහගෙන යන තැන එළිය ළඟට හිත තියාගෙන ගියොත් අපිට වෙන්නේ මොකද්ද? අපි ඒක බැලුවට කමන්නේ අපි අවිද්‍යාවෙන් අපි හිතන්නේ අපි ඒකේ උඩ ඉන්නේ කියලා. ඒක දකිනකොටම අපි බය වෙනවා ගැස්සෙනවා. ඇත්තටම අපි ඊට පස්සෙන් ඉන්නේ. එතකොට අපි බය වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් බය වෙන්නේ නැහැ. රහතන් වහන්සේ බය සම්පූර්ණ දුරු කළා තියෙන්නේ. උන්වහන්සේ ටෝච් එකක් පාවිච්චි කරන වෙලාවක විතරක් නෙවෙයි. උන්වහන්සේගේ ශරීරයට සර්පයකට නම් බය වෙන්නේ නැහැ. ඇයි බය නොවෙන හේතුව? උන්වහන්සේ දන්නව ශරීර ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙනව ශරීරයට. හැබැයි ඒ පොට්ටබ්බය නැත්තම් හයට දැනෙන ස්පර්ශයේ තීරුම් ගන්න මනෝවිඤ්ඤාණය කියන දකිනවා. ඒ තරම් වේගෙන් හිත වැඩ කළා ප්‍රඥාව තුළම වාසය කරනවා. උන්වහන්සේට අකු උපා හේතු විමුක්තියක් තියෙනවා. උන්වහන්සේ රූපයේ ඉක්මවපු කෙනෙක්. ඒ නිසා අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපට යමක් මතක් වෙනකොට රූපයක් මතක් වෙනවා නම් රූපයක් මතක් වුණාට කමන්නේ. රූපය මතක් වීම නෙවෙයි වරද පිනතුනි. ඒ රූපේ මතක් වෙනකොට ඒ රූපය ඒ විදියටම මේ මොහොතේ ලෝකේ කොහෙද තියෙනවා කියලා ඒක තමයි ජීවිතේට ගත්තොත් අන්න ඒක තමයි අවිද්‍යාසහගත රූපේ ගන්නවා කියලා කියන්නේ. රූපය හඳුනාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. රූපය හඳුනාගන්න මොහොතේම අපි දැක්කොත් ඒ රූපය හඳුනාගන්නේ ඇත්තටම රූපය නෙවෙයි. ඒ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී තේරුම් ගත්ත කියලා දැක්ක ගමන්ම ශූන්‍යතෝ ලෝකං අරේකස්සෝ ලෝකේ ශූන්‍ය වශයෙන් දකිනවා. එතකොට මෙන්න මේක තමයි සුතමීය පඤ්ඤාවෙන් දැනගන්නේ. මේකට තමයි අපිට ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කරපු ගමන්ම අපි ඊළඟට මොකද යන්නේ? අපි යන්නේ චින්තාමය පඤ්ඤාවට යන්නේ. මෙන්න මේක නැවත නැවතත් මේ යථාර්ථය අපි හිතනවා. අන්නේ හිතන දේ ඊළඟට ප්‍රායෝගිකව කරන වැඩපිළිවෙල තමයි භාවනාවේ ප්‍රඥා කියලා කියන්නේ. ඒකේ වැඩපිළිවෙල සමස්ත වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනෙට කියන සම්මා දිට්ඨි කියලා. ඒ සම්මා දිට්ඨිය නපු පමණට අප සම්මා සංකප්පයත් එක්කයි එන්නේ. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අප නිතරම මේ පංචකාම සම්පත්‍ය රූපය අත්හරින මාර්ගයක ඉන්නේ. දන්නව රූපය ඇත්ත කියලා ගත්තොත් සතුට වෙන්න පුළුවන්. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. නමුත් ඒක අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ආස්වාදයේ ටිකයි ආදීනව වැඩි. අන්නේ නිසා ඔහු බය වෙන රූපයට මෙන්න මේකත් එක තමයි බයතුපත්තා ඥානය කියන කෙන්නේ. ඔහු බය වෙන රූපෙහිට බැසගත්තොත් මගින් නවතින්න බෑ. ඒ රූපෙට අදාළ ජරා මරණ ටික ඔක්කොම බාර ගන්න සිද්ධ වෙනවා. ලෙඩවීම, මහලුවීම, ප්‍රිය විප්‍රයෝග සියල්ලක්ම බාර ගන්න වෙන්නේ මේ රූපය දැය කියලා ගත්තොත්. ඒ නිසා උනේකම සංකප්පයට යනවා. අව්‍යාපාද සංකප්පයට යනවා. අවිහිංසා සංකප්පයට යනවා. ඔහු මෛත්‍රිය වඩමින් වෙන කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. නිහිත දඬෝ, නිහිත සත්ත්වෝ ලැජ්ජී දයාපන්නෝ කියලා සඳහන් කරනවා. අව්‍යාපාද බැහැර කරලා ලෝකේ කිසිම කෙනෙකුට හානියක් කරන්න යන්නේ නැහැ. ඔබේ සංකල්පනා ඊටාම ලස්සන සංකල්පනා තියෙනවා. Right intention. සම්මා සංකප්ප. ඒත් එක්ක ඔහු තමගේ සමස්ත ජීවිතෙම වෙනස් කරගන්නවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මෙන්න මේ දර්ශනයත් එක්ක කෙනෙක් බාහිරට පේන ප්‍රධානතම ලක්ෂණය තමයි ඔහුගේ භාෂා භාවිතයේ පින්නතුනේ. Language philosophy. Discipline in speech. යම් කෙනෙක් කොයිතරම් ආධ්‍යාත්මික ගමන් මගට බැසගත්තාද කියලා බාහිරින් බලන ප්‍රධාන ලක්ෂණය තමයි භාෂා භාවිතය. එනිසා තමයි සඳහන් කරන්නේ සාකච්ඡායේ පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙක් ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන්. කෙනෙක්ගේ බාහිර ශරීරයේ හැටියෙන් පින්නතුනි ප්‍රඥාව බලන්න බෑ. කෙනෙකුට මුනිවරයෙක් විදියට බාහිරින් හැසිරෙන්න පුළුවන්. බාහිර හැසිරීමෙන් ප්‍රඥාව බලන්න බෑ. ප්‍රඥාව බලන්නේ සාකච්ඡා කළයත් එක්ක. ඒ නිසා තමයි ධර්මය දන්න කෙනෙක් ඔබට මුණ ගැහුණොත් ඔබත් එක්ක කතා කරනවා. සමහර ධර්ම ප්‍රශ්න අහනවා ඔබෙන්. ඒ නිසා කල්පනාවෙන් ඉන්න. ඒ ප්‍රශ්න දෙකම ප්‍රශ්න මේ පින්නතුනි සම්පූර්ණම දර්ශනයට සම්බන්ධ ප්‍රශ්න ආන. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ පංචකේ රූපය කියන්නේ මොකද්ද? රූපේ නිරුද්ධ වෙන මොකද්ද කරන්න ඕන? මේ වගේ තාම සියුම් ප්‍රශ්න ඔබෙන් අහනවා. දුක කියන්නේ මොකද්ද? දුක නිරුද්ධ වෙන මොකද්ද කරන්න ඕන? මේ වගේ ප්‍රශ්න අහනවා. සම්මා වාචා පින්නතුනි වාචාව කොච්චර ඩිසිප්ලින් වෙනවද කිව්වොත් වාචා සහ කම්මන්ත වචන කතා කිරීමත් ශරීරයේ හැසිරීමත් අනුමත්තේ සුවජ්‍ය සුබයි දස්සාවි. ඊටාම සුළු හෝ වරදක් සිදු නොවන විදියට හෝ තමන්ගේ කය වචනේ සංවර කරගන්න. ඒ විතරක් නෙවෙයි. නැච බුද්ධං සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපදේන. නොනිතය දොස් කියන එක සුළු වරදක් හෝ නොවන මට්ටමට තමන්ගේ කායික වාචික සංවරය ඇති කරගන්න. ඒ විතරක් නෙවෙයි සම්මා කම්මන්ත වලින් පස්සේ සම්මා ආජීවයට එනවා. පින්නතුනි තමන් ජීවත් වීම සඳහා කරන රැකියාව ඉතාම අවංකව ඉතාම සාධාරණව කරන කෙනෙක් බවටපත් වෙනවා. මොකද තමන් ලොකු ආධ්‍යාත්මික ගමනකට දැන් මේ බැහැලෙන්නේ. ඒ ගමනට පොඩ්ඩකින්වත් තමන් කරන දේවල් වලින් හානියක් කරගන්නේ නැහැ. තමන්ට වටින්නේ සල්ලි නෙවෙයි. තමන්ට වටින්නේ තමන්ගේ ගෙදර නෙවෙයි. වැඩ දෙයක් තියා තමන්ට වටින්නේ තමන්ගේ මේ භෞතික ශරීරයක් නෙවෙයි පින්නතුනි. තමන්ට වටින්නේ තමන්ගේ ලස්සන හිත. අන්නේ හිත ඊටාම ලස්සනට තියාගෙන ඉන්නවා හැම වෙලාවෙම. අන්නේ සඳහා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ සමාධි ස්කන්ධය සම්පූර්ණ කරනවා. නිතර අකුසලෙන් මිදලා කුසල වඩමින් සම්මා සතිය නිතරම සතිපට්ඨාන තුළ වාසය කරනවා. කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන නිතර අවධානයෙන් ඉන්නවා. එකහතකින් සතිපට්ඨානය තුළ වර්තමානය තුළ මේ ටිකත් එක්ක ඉන්නවා. තමන්ගේ කය සිත ගැන ඒක සතිපට්ඨානය. ඒ සතිපට්ඨානය තුළ ඉන්න ගමන් ඒකට කියනවා ආයෝන ලක්ෂණ කියලා. ඒක අල්ල ගන්න අවස්ථාව වර්තමානයේ. වර්තමානයේ අල්ල ගන්න ගමන් ඡේදන ලක්ෂණ කියලා සතිපට්ඨාන බාහන වඩනවා. විදර්ශනාව නැත්තම් අනිත්‍ය මෙනෙහි කරනවා. රූපයක් දකින හැම වෙලාවෙම ඔහු රූපයට හිත තියලා බලන්නේ මේ රූපය දැනගන්න හේතු වන ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒ පහ මේ වෙලාවේ විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මම මේක තේරුම් ගන්නේ මනෝ විඥානය කියලා දකිනවා. දකින දකින කාතකින් බාහිර රූපේ නිදහස් වෙනවා. ඒ තරක් නෙවෙයි. ඔහෝ යත්ත පඨවිච ආපෝච තේජෝ වායෝන දාදති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපෝලින් ටිකෙන් ටිකේ නිදහස් කරගන්න. ලොකු සනසීමක් ලැබෙනවා පිනතුනි මේක. අපි රූපේ නිසා කොයිතරම් මානසික දුක් විඳිනවද බලන්න. පුද්ගල ගැන හිතේද? යා මාත් එක්ක හරියට කතා කරේ නැහැ. මාත් එක්ක අමනාපද දන්නේත් නැහැ. මට ඒතර සැලකුවේ නැහැ. හිනා වුණේ නැහැ මාත් එක්ක. කෑම බෙදනකොට මං ගැන එක සැලකිලිම් බෙදුවෙත් නැහැ. කාලෙකින් ලියුමක් කෙව්වෙත් නැහැ. මට කතා කරේත් නැහැ. මම කීයේ කොච්චර නම් අපි බොරු වෙනවද පිනතුනි? පින්නතුනි මේ රූපේ නිදහස් වෙනාට එක්කම තමන්ගේ සතුට තමන්ගේ අතටම අරගෙන තියෙන්නේ. තමන් දැන් හැන්ඩල් කරන්න මටම ඇවිල්ලා තියෙන්නේ. රූපේ නිදහස් කියන්නේ තමන්ට භාවනා කමටහනක් නිතර තියෙනවා. බාහිරය ගැන පුදුම විදි අනුකම්පාවක් ඇති වෙන පින්නතුනි. කිසිම කෙනෙක් ගැන අමනාපයක් නැති වෙන්නේ. අනිත්‍යය ගැන පුදුම විදි සංවේගයක් හටගන්න පින්නතුනි. ලෝකේ මිනිස්සු සැප විඳිනවා කියලට ඇත්තටම සැප විඳින අය නෙවෙයි ඉන්නේ, දුක් විඳින අය ඉන්නේ. කාටවත් විනුති ඊර්ෂ්‍යා කරන්නේ පාලෝකේ. ඇත්තටම ධර්මයේ දන්නේ නැති කෙනෙක් සතුටින් වාසය කරන්නේ නැහැ පිනතුනි. ඔබ ඊර්ෂ්‍යා කරනව නම් ඊර්ෂ්‍යා කරන්න ඕන ධ්‍යාන ලබන කෙනෙකුට. ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයික ධ්‍යානෙ ආදී ධ්‍යාන ලබනවා නම් කෙනෙක් අන්න ඊර්ෂ්‍යා කරන්න කියලා. හුඟක් කාලේ බීලා වාහන හුඟක් පාවිච්චි කරලා ලොකු ගෙදරක හිටියට නම් කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා පිනතුනි. ඈ සතුටෙන් නෙවෙයි ඉන්නේ. ලෝකේ ඉහිසීම සතුටෙන් ඉන්නේ ධ්‍යාන වඩන අය. ඊර්ෂ්‍යා කරන්න මොන නම් ධ්‍යාන වඩන කෙනෙක් අල්ලගෙන ඊර්ෂ්‍යා කරන්නේ. සාමාන්‍ය කෙනෙකුට නම් ඊර්ෂ්‍යා කරන්න එපා පිනතුනි තේරුම් ගන්නෑ. ඒ නිසා ලෝකේ ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙන්නේ. ඒ පංච නීවරණ කාම ඡන්ද ආදී නීවරණ දුරු වෙනකොට තමයි මේ මනුස්ස ලෝකේ ලබන සියලුම සැප සම්පත් වලටත් වඩා සක්විති රජකමටත් වඩා සක්‍ර දේවේන්ද්‍ර පදවියටත් වඩා ඉහෙරම සතුටක් ඉන්නේ ධ්‍යාන සුවයට පත් වෙච්ච කෙනා පිනතුනි. අන්නේ ධ්‍යාන සුවයෙන් ඉන්න ගමන් අපි ඒ හිත සංවර කරගෙන ඉන්න ගමන් හැම වෙලාවෙම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කිනි ස්කන්ධ පංචකය හැම මොහොතෙම හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. බුදුහාම දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් නැත්නම් මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබුපු කෙනා රහත් වෙන්නත් රහත් වෙච්ච කෙනා පිරිනිවනතේ සුවදායි වාසය කිරීම සඳහා දේශනා කරන්නේ එකම අනුශාසනාවයි කියලා. මොකද ඒ තමයි මේ රූප ආදිස්කන්ධ පංචකය නැත්නම් නාම රූප දෙකේ හට ගැනීම නිරෝධය හැම මොහොතෙම හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන කාරණා. මෙන්න මේක තේරුම් ගන්න අපි සතර ආහාරයෙන්ම නිදහස් වෙනවා. අපි කඩලා ගන්න කබලින්කාර ආහාරයෙන් නිදහස් වෙනවා. ස්පර්ශ ආහාරයෙන් නිදහස් වෙනවා. විඥාන ආහාරයෙන් නිදහස් වෙනවා. අන්තිමට මනෝ සංකේතන ආහාරනොත් නිදහස් වෙනවා. මේ සතර ආහාරයෙන් නිදහස් වෙන ගමන් මෙයන ආධ්‍යාත්මික ගමන මගේදී සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනවා. සතර ඍද්ධිපාද සම්පූර්ණ වෙනවා. සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සද්ධාදී පංචේන්ද්‍රිය ධර්ම, සද්ධා බල ආදී බල ධර්ම, සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම, සම්මාදිට්ඨිය ආදී අරහත් මාර්ග කියන මෙන්න මේ කරුණු ටිකෙන් ටික සම්පූර්ණ වෙලා අවසාන වශයෙන් අපට වඩන තියෙන්නේ සමත විදර්ශනා කියන කාරණා දෙක. හැම දවසෙම පිනතුනි සමත භාවනා වඩන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ සමාහිතෝ සිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාබෝධං පජානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් ස්කන්ධ ධාතු ආයතන නාම රූපවල හට ගැනීම නිරෝධය බලන්න. පින්නතුනි මෙන්න මේ ගමන් මඟ තමයි බුදුහාඳුරකින් බලාපොරොත්තු වෙන්නේ. සාර සංඝ කල්පලක්ෂ්‍ය අපමණ පරිත්‍යාගයක් කරලා අප වෙනුවෙන් දුක් විඳලා මේ අවබෝධ කරගත්තු දහම් ලෝකෙට දේශනා කරලා බුදුහාඳුරකින් බලාපොරොත්තුනේ මෙන්න මේ දහම් මාගේ අපි යයි කියලා. ඒ සද්ධර්මයේ වසර 2569 සිය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු ඒ රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය අපෙන් බලාපොරොත්තුනේ අප මේ දහම් මාගේ ගිහිල දුකෙන් නිදහස් වෙයි කියලා. අන්නේ දහම් මාගේ අපි යන ගමන් පිනතුනේ අප ඇසුරු කරන එකට පුළුවන් තරම් මේ දහම දෙන්න බලන්න. Taman ළඟින්ම ඇසුරු කරන තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට, අම්මට තාත්තට, වැඩ කරන සේවකයන්ට, ඇසුරු කරන යාළුවන්ට පොඩි දෙයක් හරි කියන්න. පංචශීල ආරක්ෂා කරන්න, සමත භාවනා, මෛත්‍රී භාවනා වඩන්න, ආනාපානසති වඩන්න. මේව කිසිම ආගමකයි කියන්නේ නැහැ පින්නතුනි. පංචශීල ඕනම කෙනෙකුට රකින්න පුළුවන්. මෛත්‍රී භාවනා ඕන කෙනෙකුට වඩන්න පුළුවන්. ඒ වගේම ආනාපානසති භාවනාව, අනිත්‍ය භාවනාව වඩන්න පුළුවන්. අපි හැම කෙනාටම මේ ධර්ම කියලා ඒ සත්පුරුෂයන් කරන්න ඕනේ. ඒ ඇටත් මේ දුකේ නිදහසන ධර්ම නිවන සැනසෙන මාවත කියලා දෙන්නට ඕන පින්නතුනි. ඉතින් මේ උතුම් වෙසක් පොහොය දිනේ අපි අනිස්ථාන කරගන්නමු. අද මේ ඇති කරගත්තාව මේ හිතේ ලස්සන ධර්ම ප්‍රබෝධය. ඊළඟ 2570 වෙනි බුද්ධත්ව දිනේ දක්වාම, බුද වර්ෂයේ දක්වාම, ඊළඟ උරුදු වෙසක් පොහොය දක්වාම මේ ආපු දහම් ටික හිතේ තියාගෙන, ඒ වගේම මේ පරිසරයෙන් ගන්න අත්දැකීම හොඳට හිතර ගන්න. වත්තේම හොඳට ඇවිදලා බෝධින මහසේ පැත්තට ගිහිල්ලා රෝස මල් හැම හොඳට බලලා ඒ අත්දැකීම හොඳට ගන්න පින්නතුනි. අරගෙන හැමදාම තමන් පන්සලේ ඉන්නවා කියලා හිතලා, හැමදාම වෙසක් පොහේ කියලා හිතලා, අද ඉඳන් ඊළඟ වෙසක් පොහේ දක්වාම මේ දහම් ටික තමන්ගේ හිතේ තියාගෙන ඉන්න. අනිත් පැයට අඩුපාඩුකම් එතර හොයන්න යන්න එපා. අපේ හිතේ ලස්සන නැති වෙනවා. තමන්ගේ හිතම ලස්සනට තියාගන්න, අනිත් පැයට බලනවා නම් හොඳ ගුණයක්ම බලන්න, ඒ වගේ කරන්න. බුදු දම සංඝ කියන පෙරවණේ ගුණ සිහිපත් කරමින්, පංචශීල ආරක්ෂා කරමින්, මෛත්‍රී භානාව පුහුණු කරමින්, ආනාපාන සතිය ඔස්සේ සතිපට්ඨාන දිනු කරමින්, ස්කන්ධ පංචකයේ සමුදය බලමින් මේ ආරසණී මාර්ගයේ කරුණු උපරිම පුහුණු කරන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් කුසලයේ බලයෙන් හද පින්කමේ දායකත්වය දරන ඒ පින්වත් හැම දෙනාගේම, ගායනී නෝනගේ, ඒ වගේම නාලික මහත්මාගේ, ඒ දෙපළමගේම ජීවත්වන ඥාතීන්ට ආශිර්වාදයේ පිණිස, මියගේ දෙමව්පියාදී කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිනම් ඒ හැම දෙනාටම මේ දින පුණ්‍ය ආනුමෝදනා පිණිස වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මියගේ දෙමව්පියන්, මේ ආත්ම භාවය විතරක් නෙවෙයි මුළු සසර ගමනේදීම ඔබට ආමල සාත්තල වෙච්ච කිරෙන් දහදියෙන් ඔබ පෝෂණය කළ ඔබේ ආමල සාත්තල ඇති අප්‍රමාණව පින් බලාපොරොත්තු වෙමි. ඒ හැම දෙනෙක්මත් මේ පින දැක සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු, සාදු, සාදු. මේ උතුම් ධර්ම ශ්‍රවණේ ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිතයේ වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.